ඔව් මං හිතන්නේ මට ඒ සම්බන්ධ දැනගන්න ලැබුණ විතරක් නෙමෙයි ඒ මාධ්‍යදී ඇවිල්ලා මගෙන් ප්‍රශ්නත් අහලා කියලා දෙනවා ක්‍රිකට් ආයතන පිළිබඳ ඔහුගේ ඔහුට කිසි අයිතියක් නැහැ වෙනි තත්ත්වයක් ඇති කරන්න මං ඒ සම්බන්ධව යම් පියවරක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.